2013 වසරේ 5 මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන. සංකේත වලින් ඉගැන්විය නොහැකි කාරණයක් උගන්වන මොහොතක් කියලා දෙන මොහොතක්. වචන වලින් ඉගැන්විය නොහැකි කාරණයක් කියලා දෙන උගන්වන මොහොතක්. සියලු සංකේත සියලු වචන තිබෙන්නේ ලෞකික මනසේ උපාදානස්කන්ධේ. සංකේත වලින් ඉගෙන ගන්න වචන වලින් ඉගෙන ගන්න හැම දෙයක්ම වැටෙන්නේ උපාදානස්කන්ධයට. සංඛාරා සස්සතා නත්තේ. නොසලී පවතන සංස්කාරක ධර්මයන් නැත. නොසලී පවතින එකම ධර්මතාවය නිවන පමණයි. නොසෙල් වෙනවා කියලා කියන්නේ සෙල වෙනවා කියලා කියන්නේ එයින් අදහස් වන්නේ මෙයයි. සිතූ පරිදි පැතූ පරිදි සිතන ආකාරයට පතන ආකාරයට නොපවතින ස්වභාවයට කියනවා සැලෙන ස්වභාවය කියලා. එහෙමනම් සංස්කාරක ලෝකය නිරන්තරයෙන්ම සැලෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ සැලෙන ස්වභාවයේදී හැම මොහොතකම මිනිස් සිත කම්පාවට පත් වෙනවා. සියලුම පුහුදුන් සත්වයෝ හැම ඉවත් කරපු ගවයෙක් මෙන් නිරන්තරයෙන්ම වේදනාව නිසා චිත්ත පීඩාව නිසා දුකටපත් වෙනවා. ශාරීරික දුක් බොහෝ දෙනාට අහිමි වුණා. මානසික දුක් බොහෝ දෙනාට පොදුවේ හිමි වෙන කාරණය. එහෙමනම් අපි මේ උත්සාහ කරන්නේ මානසික නිවීම ඇති කරගන්න. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ භෞතික දේවල් වලින් මානසික නිවීම ඇති කරගන්න පුළුවන් කියලා. එහෙම බෑ. ප්‍රඥාව මෙහෙයවන තරමට තමයි දානමේ කුසලයේ ගොඩ නැගෙන්නේ, භාවනාමේ කුසලයේ ගොඩ නැගෙන්නේ, සීලමේ කුසලයේ ගොඩ නැගෙන්නේ. හුදෙක් අලියෙක් දන්වැල් දාලා බැඳලා තියනවා වගේ ජීවිතයේ දන්වැල් දැම්මට සැනසෙල්ල ලැබෙන්නේ නැහැ. ප්‍රඥාව මෙහෙයවන තරමට තමයි ඒ සීල සමාධි ප්‍රඥාව ගොඩ නැගෙන්නේ, ඒ ශික්ෂණය ඇතිවන්නේ. සියලුම සංස්කාරක ධර්මයෝ දුකට හේතුවක් කියන එක මනාව හඳුනා ගන්න ඕන මුලින්ම. මුලින්ම සියලු සංස්කාරක ධර්මයෝ දුකට හේතුවක්. ඒ දුකට හේතුවක් කියලා කියන්නේ වේදනාවට හේතුවක්. වේදනාවට හේතුවක් කියලා කියන්නේ ඇලීමේ ගැටීමේ ප්‍රතික්‍රියාවලිය. දැන් අපි දුරු කරන්න ඕන අපේ ජීවිතයේ ඇලීම පමණක් නෙමෙයි, ගැටීමත් දුරු කළ යුතුයි. ප්‍රශංසාව පමණක් නොවේ, අප්‍රශංසාවත් දුරු කළ යුතුයි. ප්‍රියමනාපදේ පමණක් නෙමේ අප්‍රිය අමනාපදේද දුරු කළ යුතුය. ලස්සන දේ පමණක් නොවේ අවලස්සන දේද දුරු කළ යුතුය. මන්ද ලස්සන දෙයින් මනසේ ප්‍රසාදේ වින්දනයේද අවලස්සන දෙයින් අප්‍රසාදේ වින්දනයේද මනසේ අවදිවන බැවින් ඒ දෙකම මනස පුලුස්සා දමන පීඩාවටපත් කරන කාරණයක් බවට පත් වෙනවා. මේ ද්වාකාරයෙන් නිදහස් වීමේ ප්‍රයත්නය දරන්නේ නැතිව ඒකීය ධර්මතාවයකින් නිදහස් වීමට දරන ප්‍රයත්නයකින් පලක් වන්නේ නැහැ. ඒකීය ධර්මතාවයකින් නිදහස් වන්නට වෙරදරන හැම මොහොතකම එයට ප්‍රතිවිරුද්ධ ධර්මතාවයේ ඔබ ඇලී සිටින බැවින් ඔබට උපාදානස්කන්ධයෙන් නික්ම යන්නට නිදහස් වන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. උපාදානස්කන්ධයෙන් නිදහස් වන්නට මමංකාරයෙන් නිදහස් වන්නට ඔබේ ප්‍රඥාව ඔබ යෙදවිය යුතුයි. ද්වාකාරයෙන් නිදහස් වීමට ඇලීම ගැටීම කියන මේ ආකාර දෙකෙන්ම ප්‍රිය අප්‍රිය මනාප අමනාප ලස්සන අවලස්සන දුක සැප රැය දහවල මේ සියලුම ස්වභාවයන් ඉක්මිය යුතුයි. ඒ දෙකෙන්ම නිදහස් වේ යුතුයි. නමුත් අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ නිරන්තරයෙන්ම එක ධර්මතාවයක රැඳෙමින් තවත් ධර්මතාවයක් අත්හරින්න. එක ධර්මතාවයේ කැළෙන මොහොතක තවත් ධර්මතාවයක් ප්‍රතික්ෂේප කරනවා. බොහෝ අය මෛත්‍රී භාවනාව කරනකොට මෛත්‍රිය වඩනකොට හිතේ වෛරය කියන එක හොඳ නෑ කියලා පසකට දානවා. වෛරය වඩනකොට මෛත්‍රියෙන් ඇති පළක් නෑ කියලා මෛත්‍රිය පැත්තකට දානවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ චේතෝ විමුක්තියක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. චේතෝ විමුක්තිය මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තියක් කියලා කියන්නේ හිත නිදහස් වුණා. පඤ්ඤා විමුක්තියක් කියලා කියන්නේ තමන්ගේ ඔළුව ප්‍රඥාව නුවණින් තමන් නිදහස් වුණා. විමුක්ති ඥානයක් කියලා කියන්නේ ඒ ඥානයේ ඇතුලේ නොයෙකුත් සංකල්ප, දෘෂ්ටි, මතවාද, න්‍යායන් මුකවත් නැහැ. හිස් කලයක් වගේ. ඒ අත මේ අත පෙරලන මොනවා බැලුවත් කිසිම දෙයක් සැලවෙන පාටක් නැහැ. විමුක්ති ඥානය කියන්නේ එයටයි. එහෙමනම් මේ හිස් කලයක් ඇතුලේ තියෙන ඒ නිදහස තමන්ගේ ඔළුවේ ලැබුණාම තමන්ට මොනතරම් සහනයක් ලැබෙනවද? සාමාන්‍ය ජීවිතයේ හිස් මිනිසෙක් වෙන්න අකමැති. නමුත් ලෝකෝත්තර ධර්මයේදී හිස් කරගන්න පුළුවන් නම් මනස තමන්ගේ ඥානය ජීවිතය පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. හිස් බව කියලා කියන්නේ ඒ ඇති කරගන්නට බෑ. විශාල සංයමයක්, නුවණක්, ගවේෂණයක්, පරීක්ෂණයක් නැති කෙනෙකුට ඒ අත්පත් කර ගැනීමට අතිශයින්ම ඥානවන්ත පුජ්‍යලයකට පමණයි හැකියාව ලැබෙන්නේ. ජීවිතයකට කිසිම දෙයක් එකතු කරගත්තේ නැති මිනිස්සුෙකුට කියන්නේ හිස් මිනිස්සෙක් කියලා. ජීවිතේ පූර්ණත්වයටපත් වුණාමත් එයා අවබෝධයෙන් සියල්ල හිස් කරනවා. හරියට අර ක්‍රීඩා පිට්ටනියක තියෙන මීටර් 200 300ක ඒ වට වුණු යම්කිසි ගෝලාකාර ප්‍රදේශයක් රවුමක් තියෙනවා. ඒ රවුමේ ආරම්භයේ තැනම තමයි ආපව ජයග්‍රාහී සංකේතය තියෙන්නේ. ඒ වගේම ජීවිතෙත් එහෙමයි. ආරම්භක වූ අවස්ථාවට නැවත අපි ගියාම අපේ ජීවිතේ එතන නැවත ජයග්‍රහණේ තියෙනවා. නැවත අපට අප මෙලොවට උපදින මොහොතේ තිබුණු මනසට යන්න පුළුවන් නම්, මව් කුසේදී තිබුණු මනසට යන්න පුළුවන් නම් මේ ජීවිතේ තියෙන බොහොම ලස්සන දකින්න පුළුවන්. ඇයි ඒ උපදින මොහොතේදී මව් කුසේදී ඒ ප්‍රභේදන ඝෂ්ඨණය තිබුණේ නැහැ? ඒ ප්‍රභේදන ඝෂ්ඨණය හටගන්නේ මෙලොවට බිහි වුණාට පස්සේ. මේ ලෝකයේ මව් කුසට පැමිණිච්චේ මනසට එන්න පුළුවන් නම් මේ ලෝකේ ඉන්නේ එකම ජාතියක්, එකම ආගමික කොට්ටාසයක්, එකම රටක පිරිසක්, එකම ගුණයකින් යුක්ත එක පවුලේ පිරිසක් තමයි මව් කුසේ මානසිකත්වයට එන්න පුළුවන් නම්. මිනිසුන් පිළිගත යුතුයි ජීවත් වන්නේ සියලු දෙනාම පුහුදුන් සත්වයා, ලෞකික සත්වයා මායාවක බව. මායාවක් යනු මවාගත් ලෝකයක් තුල මන කියන ධර්මතාවය, මනස කියලා ඉදලා තියෙන්නේ ඒ නිසා මනෝ. දැන් ඔබගේ ප්‍රඥාව ඔබ මෙහෙයවන්න. අර ද්වාකාරයකින් යුක්ත සියල්ලගේ නිදහස් වීමේ ප්‍රයත්නය මා කළ යුතුයි. මා අවබෝධ කරගත යුතුයි, ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඒ ගමන මා ආරම්භ කළ යුතුයි. ඔබට අයිති නැති සියල්ල ඔබ පසකින් තබා ඔබට අයිති දේ සමග පමණක් ඔබ මේ ගමන දිහත් කරන්න. මේ නිවන් පුරයට සංස්කාරක ධර්මය රැගෙන ඒමට අවසර නැහැ. ඒකට හේතුව සංස්කාරක ධර්මය වෙනස් වන බැවින් දුකට පත්වන නිසා. නිවන් පුරයට පැමිණීම සඳහා සියලු සංස්කාරක ධර්මයන්ගෙන් නිදහස් වේ යුතුයි, අත්හල යුතුයි. අත්හැරීම කියන එක මිනිස්සු කරන විදිය වැරදි. මිනිස්සු කරන්නේ අත්හරිනවා කියලා ඒවා පිළිකුල් කරන එක, ඒවා ප්‍රතික්ෂේප කරන එක. ඒක තමයි දන්නේ ක්‍රියාවලිය. අතහැරීම කියලා කියන්නේ තමන් උනන්දුවෙන් උවමනාවෙන් කළ යුතු කාරණයක් නොවේ, ස්වභාවයෙන් සිදුවිය යුතු දෙයක්. අත හැරෙන්නට ඉඩ හැරිය යුතුයි, ප්‍රඥාව අවදි කළ යුතුයි. දැන් අඳුර පළවා හරින්නේ කොයි ආකාරයටද? ආලෝකයේ දල්වන සැනින් අඳුර මොකද වෙන්නේ? පලා යනවා. නමුත් අඳුර අපි මොනවා හරි මදුරු එළවනෝ වගේ ක්‍රමයකට රෙදි කෑල්ලකින් ගහලා, එහෙම නැත්නම් පවන් ගහලා ඉවත් කරේ නෑනේ. ආලෝකයේ දල්වන සැනින් අඳුර පලා යනවා. ඒ වගේ අවබෝධයේ ගොඩනැගෙන තැනින්ම, ඒ ෂණයෙන්ම ඔබගේ අතහැරීම කියන එක ස්වභාවයෙන්ම සිදු වෙනවා. අතහැරෙනවා, අතහරිනවා නෙමෙයි, අතහැරෙන ස්වභාවයට අපි ගොනු වෙන්න ඕන. හැබැයි ඒත් මනසෙන් මේක ගොඩාක් අය මේ අධ්‍යාත්මික දර්ශනය භික්ෂුන් වහන්සේලාත් ගිහියොත් වැරදි විදියට අරගෙන තියෙනවා. මේක භෞතිකවාදී අතහැරීම් ක්‍රමයක්. ඒ ක්‍රමයේ තිබුණේ නිගණ්ඨනාත පුත්තගේ ක්‍රමයේ. එහෙසම් භෞතිකවාදී ක්‍රමයකට මේක සම්බන්ධ කරගන්න එපා. භෞතිකවාදී ලෝකයේ තියෙන සිව්පසේ අවශ්‍යතාවල් ඒවා වෙනම වඩන්න ඕන, හදන්න ඕන, තියෙන්න ඕන, කළමනාකරණය කරන්න ඕන. මේ බාහිර දේවල් වලට ආසාව නැති කරගැනීමෙන් මොකක්වකටවත් ප්‍රියමනාපත්වයක් පල නොකිරීමෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්නට තිබෙන මේ දුරු කළ යුතු ආශාව වෙනම දෙයක්. ඒ ආශාව නිරායාසයත් එක්කම තියෙනවා. ආයාසයෙන් යුතුව යම් ප්‍රයත්නයක ඔබ යෙදේ නම් ඒ මොහොතේ ඔබගේ මනස තුල තිබෙන්නේ ආශාවයි. ගැටෙන්නට ඔබ ප්‍රයත්නයක යෙදෙනවා නම්, වීරයක යෙදෙනවා නම්, එතන තියෙන්නේ ආයාසය හෙවත් ආසාව. ඇලෙන්නට ප්‍රයත්නයක යෙදෙන මොහොතක තියෙන්නේ ආයාසය හෙවත් ආශාව. ඇලීමෙන් ගැටීමෙන් තොරව මා සිටිය යුතුයි කියලා ප්‍රයත්නයක යෙදෙන මොහොතෙත් තිබෙන්නේ ආයාසය හෙවත් ආසාව. ඔබ සොයාගත යුත්තේ ඔබේ මනස තුල නිරායාසයයි. ඔබ කිසි විටක මේ දේශනාව පනවා ගැනීම, ක්‍රියාවලියක්, න්‍යායක්, දෘෂ්ටියක්, සංකල්පයක් හැටියට නොගත යුතුයි. මන්ද මෙම දේශනා ඔබට ලබා දෙන්නේ ඒ සියල්ලගෙන්ම නිදහස් වීම සඳහායි. එබැවින් ඔබ මේක දෘෂ්ටි කරගත්තොත් ඔබ ගිය ගමන් මග වෙනස් කළා නෙමේ, ඔබ ගිය ගමන් මගේම තවත් කොටසකට, තවත් වෙනසකට භාජනය වුණාම පමණයි. ඒ ගමන් මග තුලම වෙනස් වෙලා වැඩක් නැහැ. ඒ ගමන් මගින්ම සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන. මොනවද සාමාන්‍ය ගමන් විලාශය, ගමන් ස්වභාවය? දෘෂ්ටිගත කරගෙන, සංකල්පයක් ඇති කරගෙන, එයට වීරිය යොදවලා, එයට සිහිය යොදවලා, අදිෂ්ඨාන යොදවලා මානසික ස්වභාවයක් ක්‍රියාත්මක කරවීම. ඒක තමයි ඔබගේ සාමාන්‍ය අනුසෝත ගාමි ප්‍රතිපදාව, පහළට ගලාගෙන යන ස්වභාවය නිතැති. පටිසෝත ගාමි ආපස්සට යන ගමන කියලා කියන්නේ ඔබ කරන කියන පැවැත්මේ සම්පූර්ණ අනිත් පැත්ත. දැන් ඔබ ඇලෙන ගැටෙන ස්වභාවයෙන් යුක්තයි, මං ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙනවා. ප්‍රියමනාප කරන ස්වභාවයෙන් අප්‍රියමනාප වෙන ස්වභාවයෙන් යුක්තයි, මං ප්‍රියමනාපත්වය සහ අප්‍රියමනාපත්වය කියන එක දුරු කරනවා. සාමාන්‍ය ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන සියලුම ක්‍රියාදාමයන්ට සමාන්තරව පටිසෝතිගාමි ප්‍රතිපදාවක් ආපසු යන ගමනක් ආරම්භ වෙනවා. ඒ ආපසු ගමන අර ස්වභාවික ක්‍රියාදාමයෙන් කිසිවක් එයට එකතු නොවිය යුතුයි. එහෙම නැත්නම් තමන් රැවටීමකටපත් වෙලා තමන් පෙර ගමනම තා පොඩ්ඩක් වෙනස් කරලා පාට වෙනස් කරලා යනවා වගේ වේවි. ඒ නිසා පෙර ගමනම පාට වෙනස් කරලා ටිකක් වෙනස් කරලා යන්න නැතුව සම්පූර්ණ වෙනසකට භාජනය විය යුතුයි. එහෙනම් ඔබ මෙහෙයවන ගමන් මඟ තුල පෙර ගමන් සංඥා තියනවද, පෙර ආකාර විදි තියනවද කියලා නැවත නැවත හොයන්න ඕන. මේ මානසික නිදහස් වීම විතර පින්තුනේ මේ ලෝකයේ කිසිම හිරකූඩුවකින් නිදහස් වීමට කිසිම මිනිසෙකුට අපහසු නැහැ. මානසික නිදහස් වීමේ තරම් අපහසුයි. ලිඳක වැඩිච්ච මිනිසෙකුට ගොඩට එන්න බොහොම අපහසුයි. ඊටත් වැඩිය අපහසුයි මානසික නිදහස් වෙන එක. කොහොල්ල ගුලියක ඇලුණු මැස්සෙකුට ඒකෙන් නිදහස් වෙන්න පහසුවක් ලැබුණත් ලෙහෙසි වෙන්නේ මනසින් නිදහස් වෙන්න. කොහොල්ල ගුලිය ඇලුණු මැස්සා උදාහරණයට අරගෙන තියෙන බුදුහාමුදුරු පුදුමාකාර විදිහේ ගැඹුරක් ඇතිව හොඳට බලන්න මේ මැස්සෙත් දැකලම තියෙන්න ඕන. කොහොල්ල ගුලියක ඇලිච්ච මැස්සෙක් තමන් නැතින් දැකලම තියෙන්න ඕන මුකද්ද ඇති වෙන தત્ත්වය කියලා. ඔහු නැවත නැවත තමන්ගේ පාද තියන්නේ කොහොල්ල ගුලිය මතමයි. ඒ කොහොල්ල ගුලිය මතම තියලා තදින් තෙරපලා නිදහස් වෙන්න හදන ප්‍රයත්නය තුලම තවත් ඔහුගේ අඬු ඇලෙනවා. නිදහස් වෙන්නට කිසිම අඬුවක් අවසානේ නොමැතිව පියාපතුත් කැඩිලා ඒ සතා ඒ කොහොල්ල ගුලිය මත කුසගින්නේ මේ යනවා. ඒ වගේ දෙයක් මිනිස්සෙකුට මනසින් නිදහස් වෙන්න බැහැ ලෙහෙසියෙන්. නමුත් මේ මනුෂ්‍ය ආත්ම භාවයේදී ලැබෙනව මනුෂ්‍යයන්ට මේ විශේෂිත කාය විඥානයේ තුල මොළයක්. ඒ තමයි අපිට කුඩා මොළයක් සහ මහ මොළයක් කියන මොළ දෙකක් හම්බ වෙනවා. ඒයින් මේ සත්වයෝ ප්‍රයෝජනයට ගන්න කුඩා මොළයේ ප්‍රදේශය මහ මොළේ ගොඩාක් අයගේ ඔහේ නිකම්ම නිකන් තිබිලා ප්‍රයෝජනයකට නොගත්තු කෑල්ලක් හැටියට ඉවත් වෙන දෙයක් බවට පත් වෙනවා. නමුත් ඇත්තෙම ප්‍රයෝජනවත් වෙන්න තමයි ශරීරයේ ඔය හැම කෑල්ලක්ම නිර්මාණය වෙලා තියෙන, සැකසීලා තියෙන්නේ ස්වභාව ධර්මයේ තුලින් සැකසීලා තියෙනවා. මේ අභියෝග ජය ගැනීමේ මහා කුසලතාවයක් සහිතව නිතති නිම වෙනව මේ ලෝකේ අභියෝග ජය ගන්න කුසලතාවයන්. දැන් හිමවලසුන්ට විශාල ඇඟේ ලෝම ප්‍රමාණයක් සකසලා දෙනවා. ඒක ඉබේම ඇඟේ ඒ අභියෝගේ ජය ගැනීමට ප්‍රතික්‍රියාවලිය. නමුත් මේ ලාංකික ආසියාවේ වලසුන්ගේ හිම නැහැ. ඒ වගේම බල්ලු දැක්කත් ඒ සීතල රටවල් වල විශාල ලෝම ප්‍රමාණයකින් යුක්තයි බල්ලන්. මොකද සීතලට ඔරොත්තු දීමේ හැකියාව සහිතව. ඒ වගේ මනුෂ්‍යයාට අර සතුන්ගේ ස්වභාවික දේවල් ජය ගැනීමේ වගේ කුසලතාවයන් ලබා දුන්නත් මනුෂ්‍යයාට ඒ ස්වභාවික ලක්ෂණ ජය ගැනීමට අවකාශයේ කුසලතාවයේ මෙන්ම මේ මනස ජය ගැනීමටත් බලයක් සකසලා දීලා තියෙනවා, සැකසීලා තියෙනවා. ඉතින් ඒක ස්වභාව ධර්මයක් කියලා කියනවා, දේව ධර්මයක් කියලා කියනවා, කොහොම කිව්වත් කමක් නැහැ. ඒක මනසින් අපිට ජය ගැනීම සඳහා, මනසින් ඉවත් වීම සඳහා ඒ මොලේ අපිට උපකාරක කරගන්නට පුළුවන්. ඒ මොලේ ක්‍රියාකාරීත්වය තමයි, මොලේ වැඩිම සිදු වෙන්නේ ඇලෙන ගැටෙන වේගය පුජ්‍යලයේගේ ප්‍රඥා මහිමෙන් සමතුලිත කරන තරමට අවදිවන දාර්ශනික බුද්ධිය දැක්ම කියන එක තවත් ඇසක් හැටියට ක්‍රියාත්මක වෙන, තවත් ආලෝකයක් හැටියට ක්‍රියාත්මක වෙන ලක්ෂණයකින් යුක්තව තිබෙන ධර්මතාවය. ඒ ධර්මතාවෙන් ඒ මොලේ ප්‍රදේශයට පදිංචියට ආවට පස්සේ යා අරමුණු වලින් මේ ලෝකේ දිහා බලන්නේ, රූප වලින් බලන්නේ, සංඥා වලින්, වේදනා වලින්, සංඛාර වලින්, විඥාන වලින් බලන්නේ. ඒ දේවල් නිරෝධ කරලා, එහෙම නැත්නම් ඒව ඉවත් කරලා, අහක් කරලා, ඒවෙන් දුරු වෙලා තමයි බලන්නේ. ඒ බලන නිසා අතීත වේදනා, අනාගත වේදනා, වර්තමාන වේදනා හටගන්නේ නැහැ. ඒ හටගන්නේ නැති නිසාම වේදනා නිරෝධෝ, සංඥා නිරෝධෝ, සංඛාර නිරෝධෝ කියන මේ ලක්ෂණ වලින් යුක්තයි. ඒ නිසා සැනසෙල්ලක් මනසේ තියෙනවා, ජීවිතේ තියෙනවා. ඒ අවබෝධ කර ගැනීම සඳහා ඔබ කළ යුත්තේ ඒ නිරෝධ ධර්මතාවයම ඔබ සොයා යා යුතුයි. මේ ඔබට කියන කතා ප්‍රවෘත්තියක් නෙවෙයි, ඔබට සොයා යෑමට යම්කිසි විග්‍රහයක් අපි කරන්නේ. යම් ප්‍රදේශයක යම් පළාතක අපි නිවසක් හොයාගෙන යන්න ඔබ කල්පනා කරනවා නම් අපි නිවසේ හැඩය කියනවා, වර්ණය කියනවා, ගේට්ටුවේ ස්වභාවය කියනවා, ගේට්ටුවේ නම්බරය කියනවා. ඒ විදිහට අපි සියලු කරුණු කාරණා කියලා දෙනවා. ඒ වටපිටාවේ තියෙන ගුඩ නැගිලිවල නම් කියනවා, පාරවල් වල නම් කියනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඔබේ නුවණින් මේක සොයාගෙන යන්න ඕන. ඒ සොයා යාමේ ප්‍රතිඵලයක් හැටියටම ඔබේ මනස තුලම තියෙන මේ නිර්වාණ භූමිය ඔබටම සොයාගත හැකියි. දැන් අපි කුඩා කාලේ නොතිබිච්ච භූමි මනසේ හොයාගත්තා. කුඩාම කාලේ තිබ්බේ නැහැ ওই ලෝභ, ద్వේෂ, මෝහ, මාන, මදමාන, ඊර්ෂ්‍යා, තරඟකාරීත්වය. ඔය මොකවත් තිබ්බේ නැහැ. ඔය හොයාගත්තේ පසුව. කුමන හෝ විදියකින් තමයි ඒව සොයාගත්තේ. ඒ සමාජයෙන් තමයි මේ තරඟකාරීත්වය, විශේෂයෙන් තරඟකාරීත්වය පාසල් මට්ටමේ ඉඳලා උගන්වන දෙයක්නේ. සෑහෙන මේ තරඟකාරීත්වය කියන එක මිනිස්සෙකුට දුන්නාම ඒ තුලින් දියුණුවක් සංවර්ධනයක් වෙනවා කියලා සිතුවත් ඊට වඩා පිරිහීමක් ඒ තරඟකාරීත්වය තුලින් මිනිසුන්ගේ අධ්‍යාත්මය තුලත් ජීවිතය තුලත් සිදුවෙන බව ඒ මිනිසුන් දන්නේ නැහැ. එනිසා තරඟයෙන් නිදහස් විය යුතුයි. තරඟයෙන් සම්පූර්ණයෙන් නිදහස් විය යුතුයි. ඒ ඔබේ අධ්‍යාත්මික තරඟය නතර කරන්න, නිදහස් කරන්න මේ හොඳම වෙලාවයි. ඔබ ධර්මයට අනුව හිතන්න, ඒ ධර්මයෙන් කියලා දුනු ගැඹුරුම අර්ථ විනිවිද තමා නුවණින් ස්පර්ශ කරන්න. එයට කියන්නේ ධම්මානුපස්සනා, විදර්ශනා භාවනාව. ධර්මය පාදක කරගෙන තමාගේ ජීවිතේ නිවන සොයා යාම. එහෙමනම් අන්න ඒ මෙහෙවර ටික වෙලාවක් ඔබේ අධ්‍යාත්මය සමග මේ ධර්මයේ ගලපා සොයා ගන්නට උත්සාහවත් වන්න ටික වෙලාවක් ඒ ධම්මානුපස්සනාවේ දෙන්න. ධර්මයේ තුලින් ඔබේ මනසේ නිවන සොයා යෑමේ ඒ මහා සංග්‍රාමය ආරම්භ කරන්න ටික වෙලාවක් නිහඬව සංසුන්. සිංහෙක් ඉන්න කූඩුවකට අල්ලලා දැම්මොත් මොකද වෙන්නේ? කොටියෙක් කරේ සිංහෙක් කරේ ඉන්න කූඩුවකට විශාල බයකට, තැති ගැනීමකට, විලාපයකට, කලබලයකට මිනිස්සෙක් පත් වෙනවා. ඒ මනසත් එක්ක කරන්න ගනුදෙනුවක්, භාවනාවක් කරන්න යොමු කළාම ඔය වගේ සිද්ධියක් වෙනවනේ. සිංහෙක් ඉන්න කූඩුවකට, කොටියෙක් ඉන්න කූඩුවකට අල්ලලා දැම්මා වගේ. ඉතින් අපි වෙන කෙනෙක් සමග නෙමෙයි අපි ඉන්න කිව්වේ, සාකච්ඡා කතා බහ කරන්න කිව්වේ, වාසය කරන්න කිව්වේ ඔය ඔබේමයි කියාගන්න මනස. තමන්ගේමයි කියාගන්න මනස. ජීවිතේ සාමාන්‍යයෙන් අපි ඇඟේ කොයි බහරි ශාරීරික සීරීමක් ඇති වෙලා තුවාලයක් හටගත්තාම අපි ඒ තුවාලෙට මොකද කරන්නේ? තුවාලෙට ආදරය කරනවා, තුවාලෙට ගරු කරනවා, තුවාලේව ආරක්ෂා කරනවා. මොකටද තුවාලේ ආරක්ෂා කරන්නේ? තුවාලේ සනීප කරගන්න. ඒ වගේ මනසටත් එහෙමයි. මනස කියලා කියන්නේ සනීප කරගන්න තියෙන තුවාලය. ජීවිතේ එහෙම දකින්න. ඒ නිසා රකින්න හැම දෙයක්ම මිනිස්සෙකු තණ්හාවෙන් රකින්වයි කියන්න බැහැනේ. දැන් කෙනෙක් තුවාලයක් රකින්නේ තණ්හාවෙන්ද? නෑ. ඒ වගේ කියන රහතන් වහන්සේලා සම්මුත ජීවිතය, පැවැත්ම, උන්වහන්සේලාගේ ආරාම, ඒ වගේම සිවුරු පිරිකර ඔක්කොම හොඳින් පිරිසුදු පවිත්‍රව රැක බලා ගන්නවා. උන්වහන්සේලාගේ ශරීර සෞඛ්‍ය නේද? අපිරිසුදු පැම්බොන් නැතුව, අපිරිසුදු ආහාර ගන්න නැතුව, පිරිසුදු ආහාර අරගෙන වේලාවට බෙහෙත් අරගෙන තෙමෙන්නේ නැතුව ඉඳලා එහෙම ජීවිත සුරක්ෂිතතාවයක් කරනවා. ඒක හරියට අර තුවාලයක් ආරක්ෂා කරන මිනිස්සෙක් වගේ කියලා බුදුහාමුදුරුවෝ උපමා කළා. මේ ශරීර මුළු ශරීරෙම තුවාලයක්. හැමදාම බෙහෙත් දානවා. හැමදාම ආහාර දෙන්න ඕන, හැමදාම වතුර දෙන්න ඕන, හැමදාම සුද්ධ පවිත්‍ර කරලා මේ තෙතමාතු කරලා මේ තුවාලේ පවත්වාගෙන ඉන්න ඕන මිනිස්සයෝ. වෙන ක්‍රමවේදයක් නැහැ. ඒ වගේ තමන්ගේ සිතටත් තමන් ඇලුම් කරමින් ඒ සිතෙන් නිදහස් වීම සඳහා, ඉවත් වීම සඳහා කටයුතු කරන්න ඕන. හොඳයි. දැන් ඔය පින්නතුන්ට ගැටලු ඇතිනේ යම් යම් දේවල් පැන නැගිලා, ඒ ධර්ම අවබෝධයේ උදශාවන ගැටලු, ජීවිතයේ තියෙන ඔක්කොම ගැටලු විසඳන්න බෑ. ඒක හරියට කැලේ තියෙන ගස් ඔක්කොම කපනවා වගේ වැඩක්. ඔබ කැලේ තියෙන ඔක්කොම ගස් කපන්නේ නැහනේ, ඔබේ ගේ වහල සෙවිලි කරගන්න. ඔබට අවශ්‍ය කරන ගහක් විතරයි ඔබ කපාගන්නේ. ඒ වගේ ඔබේ මේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්නවලට ගැටලුවලට විසඳුම් හොයන්න යන්න එපා. ඔබේ වහල සෙවිලි කරගන්න, ඔබේ ජීවිතයේ ගැටලුකාරීත්වයක් පැන නැගිල්ල තියෙන ප්‍රශ්නේ පමණක් විමසමින් ඒ ප්‍රශ්නය විතරක් සොයාගන්න ඕන. ඒ ප්‍රශ්නයට විසඳුමක් සොයාගන්න ඕන. ඒ වගේම පුජ්‍යල මතවාද පොත්පත් හරිද වැරදිද කියලා හොයන්න යන්නත් එපා. ඒකත් ඉවරයක් නැති වෙන වැඩක්. ඒ නිසා තමන්ගේම ජීවිතේ තියෙන ගැටලු ස්වභාවයක්, ධර්ම දකින්නට තිබෙන බාධාවක් තේරුම් අරගෙන විචාරනවා නම්, විමසනවා නම් තාම වැදගත්. ඒක තමන්ගේ ඉදිරි පියවරක ආරම්භයක් හැටියට සලකන්න පුළුවන්. ඉදිරිපත් කරන්න බලන්න ගැටලු. ටිබෙට් වල වාසය කරපු මහා සිද්ධ යෝගී කියන ස්වාමින් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කරලා තියෙනවා. පරමාර්ථ තත්වය වින්දනය කිරීම කිසිදු ආකාරයක වින්දනයක් නොවන්නේය. පරමාර්ථ තත්වය වින්දනය කිරීම කිසිදු ආකාරයක වින්දනයක් නොවන්නේය. මක් නිසාද? විඳින්නා නැතිව ගොස් ඇති බැවිනි. විඳින්නෙකු නැති විට ඒ ගැන කුමක් කිව හැකිද? විඳින්නෙකු නැති විට ඒ ගැන කුමක් කිව හැකිද? එය කියන්නේ කවුද? එම වින්දනය පැහැදිලි කර දෙන්නේ කවුද? දකින්නෙකු නැති විට අරමුණුද නැති විට ඉවුරු නොපෙනී යන්නේය. ඉතුරු වන්නේ වින්දන ධාරාව පමණි. එහි ඥානය තිබේ, එහෙ දක්නා කෙනෙකු නැත. මම දන්නේ ඔබට මේ ජීවිත කාලයේදී මේවා විශ්ය වේද කියන එක. මේක මහා දාර්ශනිකයන්ගේ ධර්මය. ඔබ කැප කළ යුත්තේ නුවණම පමණයි, ප්‍රඥාවම පමණයි. සරලව ධර්මයේ ගන්න එපා කිසි විටක. පද පරමයෝ කියලා කියන්නේ එක පදයක් අරන්, එක වචනයක් අරන් ඒකීය න්‍යායකින් මනස මෙහෙවන කට්ටියට කියන්නේ පද පරම. විදර්ශනා ධූරයේ යෙදෙන යෝගාවචරය කියලා කියන්නේ සමස්තය රැගෙන විමසුන්නුවනින් බලන කෙනෙක්. එනිසා මේ නිවන් මඟ සොයා ගන්නට ඔබ උත්සුක වන්නට ඕනේ. සත්‍යයට මුහුණ දෙමින්, සත්‍ය හමු වන තැන සත්‍යයට අනුව වෙනස් වෙමින්, සත්‍යයට ගරු කරමින් සත්‍ය තුලින් ජීවිතය පුබුදවා ගන්නා වූ ලක්ෂණ ගුණාංග ඇතුවයි මේ විදර්ශනා මාර්ගයේ ආයුත්තේ. ඒ නිසා මම බෞද්ධෙක්, මං කිතුනුවෙක්, මං මුස්ලිම් කෙනෙක්, මං හින්දු කෙනෙක් කියලා ගියොත් එයාට පේන්නෙම බුද්ධාගමේ කෙනාට බුද්ධාගමේ කෝණෙම ඕන. එහෙම නැත්තම් බාරගන්නේ. මම කිතුනු දහමේ කෙනෙක් නම් මට කිතුනු පොතේ තියෙන්නම ඕන මේක, නැත්තම් මම බාරගන්නේ. මුස්ලිම් කෙනා මට ඒක මේ තියෙන්නම ඕන ඒ පොතේ. හින්දු කෙනා ඒක භගවා ගීත ඒ ගීතාවේ තියෙන්න ඕන. නමුත් විද්‍යාඥයෙකුට ආගමිකයෙක් වෙන්නට බෑ. දාර්ශනිකයෙකුට ආගමිකයෙක් වෙන්නට බෑ. මේකයි සැබෑ බුදුදහම. සැබෑ බුදුදහම තුල ආගමිකයෙක් නිර්මාණය කරන්නේ නැහැ. එයින් අදහස් වෙන්නේ ඔක්කොම ආගම් එකයි කියන ඉතාම ලද බොළඳ මෝඩ වචනේ ඉස්මතු වෙන්නේ නැහැ. මේ ලෝකෙ මොකක්වත් නැති අර සූපුව කටින් ගත්ත ගමන් කතා කරන ළමයේගේ වචනයක් හා සමානයි ඔක්කොම ආගම් එකයි කියලා කියන අය. ඒ තරම් අඥාන වචනයක් ඒක. මේ බුදුදහම වැරදි විදිහට නිර්වචනය කර ගැනීම. සියලුම ආගම් වලින් වෙනස් වූ ධර්මයක් තථාගත දර්ශනය කියලා කියනවා නම් අන්න හරි. සියලුම ආගම් වලින් වෙනස් වූ ධර්මයක්. එහි ඇත්තේ සැනසීම පමණයි. එහි තර්කනේ, එහි වාදනේ, එහි ප්‍රභේදනනේ උස් මිටි නිලතානාන්තරෙහි නෑ. අවේදීතයි කියන්නේ ඒකයි. වේදනේ කරන්නේ නැහැ, වින්දනේ කරන්නේ නැහැ මොනම ආකාරයකවත්. දුක් වේදනාවක් එහි නැහැ, සුඛ වේදනාවක් එහි නැහැ. ඔබ ජීවිතේ කිසි දෙයක් ගැන කතා කරන්නේ නැහැ වේදනාවකින් තොරව. හැම දෙයක්ම කතා කරන්නේ එක්ක සුඛ වේදනාවකින් යුක්ත දෙයක් ගැන කතා කරනවා, එහෙම නැත්නම් දුක් වේදනාවකින් යුක්ත දෙයක් ගැන කතා කරනවා. මේ සද්ධර්ම අනුශාසකයක් පමණක්මයි වේදනාවකින් තොරව දෙයක් ගැන කතා කරන්නේ. ඔබ යහළුවෙක් සමග, යහළියක් සමග කතා කරන්න පටන් ගත්තාම ඒ යහළුවා යහළිය කතා කරන්නේ වේදනාත්මකින් දෙයක්. ඔබට සද්ධර්ම ශ්‍රවණය කරද්දී පමණයි වේදනාත්මක දෙයින් තොරව දෙයක් අහන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා තමයි ඔබේ මනස නිහඬ වෙන්නේ. ඒ නිසා තමයි සංසුන් වෙන්නේ. ඒ නිසා තමයි මනස පැහැබර වෙන්නේ, ලස්සන වෙන්නේ, ප්‍රඥාව උදා වෙන්නේ. මේ වේදනාත්මක ස්වභාවයෙන් තොරව කතාවකට ඔබ අහුම්කම් දෙන නිසා. මේක අපි උපතින් ගෙන ආපු දෙයක් නෙමෙයි. අපිටත් මේක ඇත්ත වශයෙන්ම ලංකාවේ පාවිච්චි කරන්නේ නොතේරෙන දේවල් වලට මේ අnder දෙමළ කියන්නේ නේද? මේ ඉන්දියාවෙන් ගොඩක් අය පීනල් ලංකාවට එනෝ. ඒ දවස්වල ඉතින් ඒ සමහර මිනිස්සුන්ව මේ හිතා ගන්න පුළුවන් මේ ලංකාවේ හිටපු දෙමළ අයද මේ ඉන්දියාවෙන් මෙහාට පීනල හබු කෙනෙක්ද කියලා මේ කතා කරන්න පුළුවන්. ලංකාවේ දෙමළ අයගේ දෙමළ තේරෙනවා, අරගොල්ලන්ගේ දෙමළ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මෙයා අnder දෙමළ කතා කරනවා කියලා. ඒ වගේ අපිට නොතේරෙන දෙයක් බවට පත් වුණා. හැබැයි නොතේරෙන දේ අතරින් හැමතිස්සෙම නොතේරෙන කමට කිසි කෙනෙකු සාක්කයට තිබෙන්නේ නැහැ. අපි වරදි කරුවා, අපිම කරගත්තා. අපිටම තුපු වෙනෑන අපිම මේක තේරුම් කර ගැනීමට උත්සාහ කළා. ලෝකෙ නිමවුම් කරුවේ ඒ නිමවන්නේ පෙර නොතිබිච්ච දෙයක්. ගුවන් යානා පෙර නොතිබුණා නම්, දුරකථන කොම්පියුටර් ලෝ නොතිබුණා නම්, ඒ නොතිබිච්ච දෙයක් සොයාගෙන යද්දී එයාට උගන්වන කෙනෙක් නැහෙනි. එයාට පිහිට පිලිසරණ පිණිස පවතින එයාගේ ඥානය, ප්‍රඥාව. ඒ වගේ ඔබ ඉගෙනවීම මතම යා යුතුයි කියන ගුණයෙන් ඔබ ඉවත් වෙන්නේ යම් මොහොතකදීද, අන්න ඒ මොහොතේදී තමයි ඔබ විදර්ශනා ධූරයට පත් වෙන. විදර්ශනා ධූරය ආරම්භ කරන දාර්ශනික ජීවිතය ආරම්භ කරන්නේ අනෙතනේ. මම ඉගෙනවීම මතම යන කෙනෙක් නොවේ. ඒ කාරණේ ඔබේ ජීවිතය ඔබ ලබා ගන්න ඕන. මොකද ඔබේ ආත්මයට ඔබ පිළිසරණ විය යුතුයි. නැත්නම් ඔබගේ මනස මේ සසර මොන වගේ ආත්ම භාවල් සංසාරේදී ස්පර්ශ කරයිද පත් වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා සද්ධර්ම අවබෝධයෙන් සසර යනවා කියලා කියන්නේ ආතේක ගැටලුවක් නැතුව භාවිතා කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. පිහිනන්න දන්නේ නැතුව ජලයට වැටුනොත් සිදුවෙන ක්‍රියාවලිය එකක්. පිහිනන්න දැනගෙන ජලයට පැන්නොත් ඒක යාට විනෝදයක්. පිහිනන්න දන්නේ නැතුව ජලයට වැටුනොත් මර විලාප දෙනවා. පිහිනන්න දැනගෙන පැන්නොත් එයා සතුටෙන් ප්‍රීතියෙන් කෑ ගහනවා. සංසාරෙත් එහෙමයි. ඔය බෝසත්වරුන්ට ජීවිතේ හැරිම මේ ලස්සන තැන. හැම දෙයක්ම නින්දා ප්‍රශංසා ඔක්කොටම හොඳට hina වෙනවා. මිනිස්සු බනින්දි බනින්දි hina වෙනවා. නින්දා අභහස කරද්දි කරද්දි හිනා වෙනවා. අර පුංචි ළමයි ගල් කැට වලින් හරි මොනවා හරි බෝනික්කුන්ගෙන් එහෙම අරගෙන ඒගොල්ලන්ට තරහ ගියාම අම්මලා තාත්තලාට ගහනකොට නේද? ඒගොල්ලෝ බොහොම ඒක බොහොම සාදරයෙන් ආදරයෙන් පොඩි ළමයිගේ දෙයක් වගේ බාර ගන්න මට්ටමටම බාර ගන්න පුළුවන්. අප්‍රමාදී වෙන්න ඔබ සිතන්න පිටුපසින් ඔබ නසන්නට තහුලක් අරගෙන මාරේ දුවගෙන එනවා කියලා. ඔය තහුලක් කියලා කියන්නේ ඉස්සර කාලේ මේ ආරක්ෂක බටය ළඟ තිබුණේ තුවක්කු නෙමෙයිනි, උලක් තියෙනවා. ඒ උල වටේට තෙල් වර්ග තවරලා ගෝණියක් වර්ග වගේ රොඩු කැබලි ආදී තවරලා ඒකේ තෙල් වර්ග තවරලා ඒකේ පත්තු කරනවා. පත්තු කරලා දැන් උල රත් වෙලා තියෙන්නේ. ඒ වගේම ආලෝකයකුත් තියෙනවා. ශාල වේදනාවක් ලැබෙන දෙයක් හිතේ. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මේ ලෝකෙ අවිද්‍යා පරමම් මලං. ඔබ දැන් යම් ආකාරයක සම්මාදිට්ඨික අය, ඒ නිසා ඔබ සැනසෙල්ලේ ජීවත් වෙන්නේ. ඒ සැනසෙල්ල නොසිදෙන සැනසෙල්ලක් බවට පත් කරගන්නයි මේ ඔබට කියන්නේ. ලෝකෙ පරම මිත්‍යා දෘෂ්ටික තත්ත්වල් පුදුම දේවල් ලෝකෙ කරන්නේ. ඒ මිනිස්සුන්ගේ ජීවිත මං හිතන්නේ මිනිස්සෙක් වුණාට වැඩිය හොඳයි, මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක් වෙනවට වැඩිය හොඳයි හාපටික් කියලා උපදින එක. කුරුල්ලෙක් කියලා උපදින එක ශ්‍රේෂ්ඨයි මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක් කියලා උපදිනවට වඩා. ප්‍රාර්ථනා කරන්න එහෙම මට සම්මාදිට්ඨික තුරුණුවන් සරණ යන තැනක උපදින්න බැරි වුණොත් කුරුල්ලෙක් කියලා උපදින්න කියලා ප්‍රාර්ථනා කරන්න. මොකද ඇත්ත වශයෙන්ම ඔහු සොඳුරු ජීවිතයක් ගත කරන අර මිත්‍යා දෘෂ්ටික මනුස්සයා කරන පව් කරන්නේ. ලෝකෙට පීඩාවක් කරන්න, ලෝකෙට හිරිහැරයක් කරන්න. ඔහුගේ පාඩුවේ ඔහු බොහොම ලස්සන ජීවත් වෙනවා. දරුවන් වෙනුවෙන් යුතුයකම් ඒව හරියට ඉෂ්ට කරන. කොහෙන් ඉගෙන ගත්තද දන්නේ නැහැ. කවුරු කියලා දුන්නාද දන්නේ නැහැ. ඔය අපි මෙතන කුරුල්ලන්ට කෑම දානවා. ඉතින් පොඩි කුරුල්ලු පැටවුවාම කෑලි කෑලි කඩලා ඉතින් අර ඔක්කොඩෝම කඩට කවනවා කොටෙන් අරගෙන. නමුත් ආගම් සිය ගානකින් පාලනය වෙන හමුදා මං හිතන ලෝකේ ලක්ෂ ගානක් තියෙනවද මන් දන්නේ, පාලනය වෙන උසාවි දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ගණනාවකින් පාලනය වෙන මිනිස් සමාජය තුළ ඒ සෙනෙහසයේ දයාව, ඒ ආදරයේ, කරුණාවේ ගෞරවය, ඒ මානව හිතවාදීත්වය ඇති කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ලෝකේ තියෙන ලොකු දියුණුම සත්වයා මිනිසයා වගේම මං හිතන්නේ නොදියුණුම සත්වයක් මිනිසයා. ඔද තිරිසන්නුන්ටත් වඩා අන්ත වෙන මිනිස්සු ඉන්නවා කිව්වහම ඉතින් නොදියුණුම සත්වයක් මිනිසයා තමයි. ලෝකේ දියුණුවතුම සත්වයක් මිනිසයා, නොදියුණුම සත්වයක් මිනිසයා. ඔබ යම්කිසි සැනසිලිදායක තත්වයක සිටින්න පුළුවන්. නමුත් සෑහීමටපත් වෙන්න එපා. ඒක හරි අර එදා වේල රොටියක් අම්බගෙන කාලා සන්තෝෂ වෙන මිනිස්සෙක් ඉන්න පාද බඩබඩ පිරුණා අහෙට වෙනකන් දැනෙන්නේ නැහෙනේ කියලා. ඒ නිසා අද ඔබ සැනසෙල්ල ඇති මේ ආත්ම භාවයේදී ඔබ හොඳින් ප්‍රත්‍යයන් නැතුව ලබලා ජීවත් වෙනවත් ඇති. ඒ වගේම මානසික සෝයාත් ඇති. වර්තමාන දුක් නැතුව ඇති. ඒ අනාගත දුක් ඔබට ලැබිය හැකි කියලා තේරුම් අරගෙන අර කූඹි එකතු කරනවනේ අනාගතයටත් කෑම වෙහි කාලෙට. ඒ වගේ ඔබ සංසාරෙටත් මෙතන ඉඳලා මාර්ගය හදන්න ඕන. පේන දුරට පමණක් නෙමෙයි නොපෙනෙන දුරත් අපි මාර්ගය හදාගෙන යන්න ඕනේ. තමන්ගේ ජීවිතේට තමන් ආදරය කරනවා, ගරු කරනවා කියන්නේ ඕකට. තමන්ගේ ජීවිතයට තමන් ආදරේ නම් රෝගී තත්වයන් වලට භාජනය නොවන විදියට ජීවිතේ පවත්වන්න ආහාර පාන හිඳුම් හිටුම් පැවතුම් සිද්ධ කරනවා. ඒ වගේම තමයි මානසික තත්ත්වයත් එහෙම පවත්වන්න ඕන. ඔය මනස ඔබේ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක ඔබේ නෙවෙයි කියලා තහවුරු කරගන්නට කටයුතු කරලා බලන්න. ඔය මනස මේ දැන් මන් තරහ ගස්වනවා කියලා තරහ ගස්සන්න පුළුවන්. ඒකයි කාරණේ. හුලඟක් හමනතුරු නොසෙල්වී තියෙන ලී කැබැල්ලක එච්චර වැදගත්කමක් නැහැ. ගහක එච්චර වැදගත්කමක් නැහැ. ගහක තියෙන සරුසාරත්වය සහ ඒ තියෙන ශක්තිය බලන්න පුළුවන් හොඳට සුලි සුලං හමන වෙලාවට. ඒ වගේ ඔබේ මනසත් කවුරුවත් දොසක් කියන්නේ නැති, බනින්නේ නැති, නේ නින්දාවක් කරන්නේ නැති, අපහාසයක් කරන්නේ නැති තැන නෙමෙයි ඔබේ මනසේ ශක්තිය ඔබට බලන්න පුළුවන්. ඒ සියල්ල තියෙන තැන. මම නම් කුඩා කාලේ පරීක්ෂණයකුත් කරලා තියෙනවා. මේ යාළුවෙකුට අඬ ගහලා මුදලක් දීලා බනින්න කියලා තියෙනවා. එයා බනින මං අහගෙන ඉන්නවා. හොඳට බනින. මට මයිද පරණ තරහකුත් තියෙන්නේ. ඒකවත් දාලා ඔක්කොම මිනිහා මට හොඳට බැන්නා. ඉතින් ඒක හොඳට අහගෙන ඉඳලා මම බලනවා දැන් මම කොහොමද මේ මනස ක්‍රියාත්මක වෙන්නේ මේවට. මං අද පුදුම වෙනවා. මං එහෙම පරීක්ෂණයන් මං මගේ තරුණ කාලේදී මම සිදු කළ එක ගැන මම කොහොමද ඒ කළේ ඒක හරි ගැඹුරු ලොකු කාරණයක්නේ. මම එච්චර ඒක ගැන හිතන්නේත් නැතුව නමුත් ලොකු දෙයක් කරලා තියෙන්නේ කියලා මට දැන් හිතෙනවා. වැඩි හිතන්නේ නැතුව නමුත් ලොකු දෙයක් ලොකු විද්‍යාඥයෙක්ගේ පරීක්ෂණයක් තමයි මම කරලා තියෙන්නේ. ඒ කියන්නේ මනස ගැන මං විමසුන් නොවනින් බලලා තියෙනවා කියන එක හොඳට පැහැදිලි. ඒක මොකක් හරි පෙර භවයක තිබුණු පුරුද්දක් විය හැකියි. සද්ධර්මයේ තුලින් යම් ප්‍රමාණයකට මනස නිවෙනවා. නෙවුනහම හරි. පිරුණු කලේ වගේ, පිරුණු බෝතලයක් වගේ දැන් ඉතින් නොසෙල්වේ ඉන්නවා. ඒක මතක තියාගන්න. ආයෝ ටික සිඳෙනවා. නොසිඳෙන මට්ටමට හැමදාම තමා තුලින්ම ධර්මයේ උපදින විදියට ධර්මඥානය පහළ කරගන්න ඕන. දැන් අම්මගේ තාත්තගෙන් යැපෙන සමහර දරුවෝ ඉන්නවා. ඔන්න ඉතින් මුදලක් ඉල්ලගෙන එදා දවසේ බොහොම සන්තෝෂෙන් හරි මෙහෙ ඉන්න ඕන. ආයි මුදලක් ඉල්ල ගන්න ඕන. එහෙම නෙමෙයි, Tamanටම යම් කිසි ආදායම් මාර්ග හදා ගන්නවා, ව්‍යාපාර හදා ගන්නවා. ඊට පස්සේ අපි කවුරුත්ගෙන් ඉල්ලීමක් කරන්නේ, අපිම මෙහෙයීම් කළා, ව්‍යාපාර කටයුතු කරලා මහන්සි වෙලා ඔන්න උපයා ගන්නවා. ඒ වගේම ඔබම වගා කරගෙන ඔබම භුක්ති විඳින තත්ත්වයට ඔබපත් වෙන. කියන්නේ ධර්මය ඔබ තුලින්ම ඔබට ගොඩනගා ගන්න පුළුවන් තත්ත්වයට ඔබපත් වෙන්න ඕන. ඒක ධර්මයේ දකින්න ඕන. ධර්මයේ දකින්නවා කියන්නේ මොකද්ද? සද්ධර්මයේ දකින්නවා කියන්නේ මොකද්ද? අර අසංඛාරික ගුණය නුවණින් ස්පර්ශ කරන්න ඕන. අර අවේදීත ඥානය ස්පර්ශ කරන්න ඕන. අර රැය දහවල ඉක්ම වූ නිර්වාණ භූමිය ඔබ නුවණින් ස්පර්ශ කරන්න ඕන. ඔබගේ ආත්මීය ධර්මයේ බවට පත් වෙන්න ඕන. ධර්මය වෙනමයි, ඔබ වෙනමයි කියලා ජීවත් වෙන තැන ඔබ ධර්මයයි මමයි කියන්නේ දෙන්නෙක් නෙමෙයි කියලා එකට සම්බන්ධ වෙන්න ඕන. දැනට එහෙම නෙනේ. ධර්මය කියන්නේ වෙන කොටසක්, මම කියන්නේ එක්කෙනෙක්. ධර්මය කියන්නේ මමයි, මම කියන්නේ ධර්මයයි. එතන තමයි මමත්වයෙන් තොර ධර්මයේ තියෙන්නේ. මේ කහල ගොඩින් ඉවත් වෙන්න කියන එකයි මේ කියලා කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, අතීත, අනාගත, වර්තමාන, දුක, සැප, ඇලීම්, ගැටීම් කියන මෙන්න මේ කහල ගොඩේ දඟල දඟල ඉන්න කෙනාට කියන මේ ගොඩට එන්න, ඔතනින් එන්න. ඔතන මහා කහල ගොඩක්. ඔතන කිසිම නිවීමක් නැහැ. ඔතන කිසිම සහනයක් නැහැ. නමුත් ඉතින් කහල ගොඩක් වුණත් ආත්මය කරගත්තොත් කහල ගොඩෙත් ඒ හැටි වෙනසක් නැහැ කියලා කියනවා. දැන් විශාල දුර්ගන්ධය හැමන කුණු ගොඩවල් ආශ්‍රිත ගෙවල් තියෙනවා. නිකන් හරි ඉතින් අපි ගියාම අපි අහනවා කොහොමද ඔයගොල්ලෝ මේක ජීවත් වෙන්නේ කියලා. මොකද ඒ තරම් දුර්ගන්ධයයි. දැන් හැමතුරු අපිට ඕක පුරුදු වෙලා. දැන් ගානක් නැහැ. ඒක තමයි හැටි. නගර සභාවේ ට්‍රැක්ටරේ ළඟින් ගියොත් අපි නාය වහගෙන යනවා. නමුත් ඉතින් ට්‍රැක්ටරේ එල්ලිලා අර කුණු දාන මිනිස්සුයන කොහොමද ජීවත්? අපිට ඒක පුරුදුයි. අමුත්තක් දැනෙන්නේ නැහැ. ඒකේ ගඳක්ක මොකක්ද දැනෙන්නේ? වර්තමාන දුක් නැති කරගන්න, අනාගත දුක් නැති කරගන්න, අතීත දුක් නැති කරගන්න ඔබට හැකියාව තියෙන්නේ මම කියන මූලික සිද්ධාන්තය ඔබ තුළින් පළවා හැරියොත් පමණයි. කටුවක් තිබෙද්දි කකුලේ පිටින් කොච්චර හොඳ බෙහෙත් දැම්මත්, වටින බෙහෙත් දැම්මත් කවදාවත් සහනයක් ලැබෙන්නේ නැහැ. කටුව තියෙන නිසා නොණ්ඩි ගගහ යනවා. එතකොට අස්වාභාවිකයි. යම් මොහතක කකුල බිම තියෙනකොට වේදනාවයි. ඒකට හේතුව තමයි අර කටුව අභ්‍යන්තරයේ තියෙන නිසා. කටුව ඉවත් කළා නම් බෙහෙත් එක්කලානම් තුවාලය සනීප වුණානම් නොන්ඩිග ගහ යන්න ඕනේ. සුපුරුදු පරිදි ස්වභාවිකව මිනිස්සයා ඇවිදගෙන යනවා. ආයි වේදනාවල් පැසවෙලි ඇති වෙන්නේ නැහැ. සුවයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ මිනිස්සෙක හිත ඇතුළත ඇනිලා තියෙන කටුව තමයි මමංකාරය. ඒක තමයි මමංකාරය. කොර මමංකාරයෙන් නැතුව මම ඉන්න ඕනේ කියලා හිතියද මමංකාරය නැති වෙන්න බෑ. දැන් කටුවක් අකුලේ තියාගෙන නෑ මං කටුවක් අකුලේ නෑ කියලා හිතා ගන්න ඕන. එතකොට කටුව කකුලේ නැති වෙනවද? එහෙම නැති වෙන්නේ. දැන් මේකේ සත්වි පුජ්‍යලයක් නෑ කියලා මං පිළිගන්න ඕන. එහෙම පිළිගත්තයි කියලා සත්වි පුජ්‍යලයක් මේක නැති වෙන්නේ නෑ. සතා පුජ්‍යලය හොයලා ඉවත් කරන්න ඕන. සතා පුජ්‍යලය පෝෂණය වෙන්නේ කොහොමද? මනෝ සංචේතන ආහාරෙන් ඇලීම් ගැටීම් වලින්. එහෙමනම් ඇලීම් ගැටීම් දුර්ලන තරමටම අන්න මමංකාරය ඉන්න තැනින් එළියට එන්න බලනවා. පෝෂණය වෙන්නේ එයා කෙට්ටු වෙන්න බලනවා. සම්පූර්ණයෙන්ම මේ ඇලීම් ගැටීම් දුර්ලනකොට මමංකාරයට මෙතන පලා ඉන්න බැරි වෙනවා. මමංකාරය සම්පූර්ණයෙන්ම පලවා යනවා. හරියට මිනිස්සෙක්ගේ ජීවිතයේ තියෙන කුණක් වෛරසයක් වගේ දෙයක් තමයි. මේ වගේ දෙයක් මනස තුලත් තියෙන වෛරසයක්. ඒ මනස තුල තියෙන මේ මමංකාරයේ වෛරසය පළවා හැරීමේ ඖෂධය තමයි අවේදීත නිරෝධ සහගත අකාලික අවේදීතේ ධර්මය සමීප කරවීම. ඒ ධර්මය සමීප කරන අතරත ඒ ධර්මය සමීප කරන විට අර වේදනාවෙන් පෝසත් වෙන මනෝ සංචේතනාවෙන් ආහාරය කරගෙන පෝසත් වෙන අර වෛරසයට ඉන්න බැහැ. වෛරසයක් වුණත් ඒ වෛරසේ පවතින්නේ තවත් සාධක පදනම් කරගෙන. ඒ සාධක දුර්ලභීම තමයි අනිකුත් ඖෂධ වලින් කරන්නේ. එතකොට ඒ වෛරසයට එතන පවතින්න බෑ. දැන් පණුවෙක් තුවාලයක ඉන්නවා කියමුකෝ. ඒ තුවාලේ පණුවා ඉන්නේ යමක් ආහාරය කරගෙන. ඒ ආහාරයට ගන්න දේ තුල එයාගේ ජීවිතයට පෝෂණය ලැබෙන දෙයක් තිබුණොත් එයා වැඩි වෙනවා. එයාට හානි කර දෙයක් තිබුණොත් එයා මේ යනවා. ඒ වගේ වේදනාත්මක ගුණාංග එක් කරනව වෙනුවට අවේදින අවේදාත්මක ධර්ම එක් කරන තරමට පවතින්නට බැරුව යනවා. කාටද? මේ මමංකාරයට මිනිස්සෙක්. ඒ මමංකාරය තමයි ගොම් බඳින කනුව කියලා කියන්නේ ඕකට. සමහර මිනිස්සුන්ටත් කියන්නේ නේද ගොම් බඳින කනුවක් කියලා. ඉතින් ඒ වගේ මමංකාරය තමයි මිනිස්සෙකුගේ තියෙන ගොම් බඳින කනුව. ගොම් බඳින කනුව කියන්නේ ඔය ගොම් බඳින කනුවේ තමයි ආගම් ඇවිල්ලා ආගම්කාරය බඳින්නේ. ජාතිවාද බඳින්නේ. ඊට පස්සේ පුජ්‍යල වේද බඳින්නේ. ඈ දුප්පත් කෝසත්කම් බඳින්නේ. හීනමාන මහා මාන උද්දච්චකම් බඳින්නේ. මේ සියලු දේවම ඇති කරවන්නේ ඔය තත්වය. ඒ නිසා මමංකාරයේ දුර්ලභ කෙනෙකුට ආගමක් නැහැ, ජාතියක් නැහැ, රටක් නැහැ, වර්ගයක් නැහැ, කුලයක් නැහැ, උස්කමක් නැහැ, පහත්කමක් නැහැ, ඇති දෙයක් නැහැ, නැති දෙයක් නැහැ. ඇති දෙයක් නැහැ විතරක් නෙමෙයි නැති දෙයක්වත් නැහැ. උන්වහන්සේලා ආස නැතුව ආසාව නැතිවීම පමණක් නෙමෙයි උන්වහන්සේලා ළඟ ගැටීමක් නැහැ. මේ ආසාව කියන එකේ කාරණේ මම නුවණින් ධර්මඥාණයෙන් පරීක්ෂණය කරලා බැලුවා. ආසාව කියලා කියන්නේ ආයාසය. ආයාසය. ආයාසය තියෙන හැම තැනකම තියෙන ආසාව. එතකොට ගැටීමටත් ආයාසය තියෙනවා. එතකොට එතන තියෙන්නේත් එහෙනම් ආසාව. ගැටීමක් නැත්නම් එලීමක් නැත්නම් එතන තියෙන්නේ ආසා නැති බව. නිරායාසය. ආසා කරන්නේ නැහැ කියලා කියන්නේ ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. අපි බොහෝ වෙලාවට මතු පිටින් ඕක තේරුම් අරගෙන හිටියේ සොඳුරු දෙයකට, ලස්සන දෙයකට, ප්‍රියමනාප දෙයකට ඇලී යන දෙයට පමණයි ආසාව කියලා. නැහැ. අප්‍රියමනාප පිළිකුල් දෙයටත් තියෙන මිනිස්සයා ළඟ ආසාව. ඒකයි ස්වභාවය. පුජ්‍යල දෘෂ්ටිය මොන ආකාරයට පෙරළුණත් එතන තියෙන ආසාව. ඒ නිසා ආසාවක් නැහැ කියලා කියන්නේ ඇලීමයි ගැටීමයි දෙකම යාළඟ නැහැ. ඇයි ඇලීමයි ගැටීමයි දෙකම නැත්ති මම ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මනස තියාගෙන ඉන්න ඕන කියලා ඉන්නව නෙමෙයි. ඇලීම ගැටීම සඳහා යොදවන්නට ඉන්න සේවකයා නැහැ. ඔබ ළඟ තියෙන මමංකාරයේ සේවකයා තමයි ඔබ යොදවන්නේ ඇලීම ගැටීම සඳහා. පුජ්‍යලත්වයේ තමයි යොදවන්නේ. එතකොට මේ පුජ්‍යලත්වය නැති වුණා මොකටද මේ අවේදීත ධර්මයට අහුම්කන් දීමත් අවේදීත ධර්මයේ පරේක්ෂණය කිරීමේදී හේතුකාරක ධර්මයක් හැටියට එක දිනක එක මොහොතකදී අපේ ශරීරයෙන් ඉවත් වෙලා ගියා. ඉවත් වෙලා ගිය හේතුවෙන් යොදවන්න අර වැඩකාරය නැහැ. ඒ නිසා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා මිසක් වෙන දෙයක් නැහැ. හැබැයි ඉතින් සම්මුතියෙන් නෙමෙයි, සම්මුති කරුණු කාරණාවන් වලදී අපිට තියෙනෝ ඒ සමාජ සහ ස්වභාවල් පාලනය කිරීම සඳහා පාවිච්චි කළ යුතු වචන සහ ක්‍රියා කළ යුතු ආකාර වැඩපිළිවෙළවල් තියෙනවා. ඒක වෙනම කතාවක්. මේ දර්ශනය මත යාට අධ්‍යාත්මික පුජ්‍යලයේ වැදගත් වෙන්නේ පිටින් කතා කරන වචන ස්වරූපේ නෙමෙයි. හදවත තුල ඇති මානසික ලක්ෂණය. දැන් බලන්න ලෝක ලොකුම ත්‍රස්තවාදී නායකයෝ කතා කරන්නේ මොන තරම් සංයමයකින්ද කියලා බලන්න. හාමුදුරු කෙනෙකුට ඇටිය හොඳ සංයමයකින් ඒ ත්‍රස්තවාදී නායකයෝ කතා කරනවා. නමුත් කරන්නේ විශාල සාහසික මිනිස් ඝාතන සහ වැඩ. ඒ නිසා මිනිස්සෙකුගේ වාචික ස්වરૂපය කායික ස්වરૂපය නෙමෙයි වැදගත් වෙන්නේ මානසික ස්වરૂපය. දෘෂ්ටිය, දෘෂ්ටි කෝණය තමයි යාට වැදගත් වෙන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් ඒක ගෑනු ළමෙක් කොහොම ඉන්නවද? ඒ ගෑනු ළමයාගේ තාත්තා ඇවිල්ලත් ඔළුව අත ගානවා, අතින් අල්ලනවා, කොහොමද පුතේ කියලා අහනවා. ඒක කෝණය. එයාගේ මහත්මයාත් එනෝ අතින් අල්ලනෝ ඔළුව අත ගානෝ කොහොමද කියලා අහනෝ. ඒක එක කෝණය. අල්ලපු ගෙදර මිනිස්සයාත් එනෝ ඔළුව අත ගානෝ අතින් අල්ලනෝ. ඒක එක කෝණයක්. සහෝදරයා එනෝ ඔළුව අත ගානෝ අතින් අල්ලනෝ කොහොමද කියලා අහනෝ. ඒක එක කෝණයක්. එහෙනම් මොකද්ද දැන් මෙතන ක්‍රියාවට අපිට දොස් කියන්න වෙන්නේ නේ? ඒ පුජ්‍යල ආකල්පයේ තමයි වරදක් තිබුණොත් වරද තියෙන්නේ. එහෙම නැතුව අර ක්‍රියාවේ නෙමෙයි. ආකල්පයේ මතයි වරද බවට පත් වෙන්නේ. ඒකයි චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා කිව්වේ. හාමුදුරු කෙනෙකුත් ඔළුව අත ගානෝ, එහෙම නැත්නම් අතේ පිරිත් නූලක් බඳිනෝ, වෛද්‍යවරයෙකුත් අතින් අල්ලලා බලනෝ. ඒ නිසා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. එහෙනම් අපේ චේතනාත්මක ගුණය තමයි වෙනසකට භාජනය කරන්න උන ක්‍රියාව නෙමෙයි. ඒ නිසා මන්නම් කියන්නේ හාමුදුරු කෙනෙකුට චේතනාව හොඳ බවින් මේ සමාජය තුළ මේ ලෝක මේ මෙහෙවර තුළ විශාල ක්‍රියාදාමයන් කරන්නට පුළුවන්. බාහිර අවහිරතාවයන් ජීවිතයට එකතු කරගන්න නැතුව අපි දැකලා තියෙන සිල්වත්කම කියලා අපි දකින්නේ බාහිර ක්‍රියාවලිය. දැන් ඒකට අපි කවුරු කවුරුත් අනුගත වෙලා අහු වෙලා ඔහෙ ඉන්නෝ චේතනාව හදාගන්නේ. මොකද චේතනාවෙන් හැදෙන එක පේන්නේ නැහැනේ. අපි බලන්න ඕන චේතනාවෙන්. චේතනාවෙන් බලන්න ඕන. මාත්‍යන්ත එක්ක රණ්ඩු කරනවා අන්න අල්ලපු ගෙදර එක්කෙනා කාර් එකේ දාන් ගියා කියලා. එහෙම රණ්ඩු කරන්නේ මොකද චේතනාව කියලා බලන්නේ. එච්චරයි. ඒ මිනිස්සයා බාරේ නොඩිග ගහවා, මෙයාට අනුකම්පාවක් හිතුණා, අල්ලපු ගෙදර මිනිස්සයා කියලා වහින වෙලාවේ කාර් එක දාගෙන ඇවිල්ලා ගෙදර ළඟින් බස්සලා. චේතනාව එච්චරයි නේද? ඒ නිසා චේතනාව අනුව කෙනෙක් දිහා බලලා හරි වැරදි බලනවා මිසක් අර අන්ධය වගේ කවදාවත් ක්‍රියාව දිහා බලලා වැරද්දක් කියන්නට එපා. කිසිම දෙයක අපිට වෙලා තියෙන්නේත් ඒකයි. කොච්චර හොඳ චේතනාවෙන් වුණත් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අර ක්‍රියාව පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා ඥානවන්ත සමාජයේ චේතනාවට අනුව හරි වැරදි බෙදා ගන්න අතර අඥාන සමාජයේ ක්‍රියාවට පමණක් ඉඩ දෙනවා. ඒ නිසා තමන්ගෙත් නිවැරදි කරගන්න ඕන බාහිර ක්‍රියාවලිය නෙමේ චේතනාවයි දර්ශනයයි. එතකොට හරි කියලා ස්වභාවය, වැරදි කියන ස්වභාවය ඉක්ම වුණාට පස්සේ හරි වැරදි නැති කර්මකාරකේ ඉක්ම වූ කම්මස්සකාරකෝ නැති විපාකය වේදනේ කරන්න කෙනෙක් නැති කෙනෙක් තැනින් කර්ම නිරෝධ කරපු තැනකින් අසකනනාසේ දිව ශරීරය හසුරුවීමේ හැකියාව ලැබෙනවා. ඒ හැකියාව තුල තියෙන්නේ නින්දා ප්‍රශංසා ලාභාලාභ යසායස නොලබන අකම්පිත පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති. ඇයි කම්පණය වෙන්නේ? නැති කම්පණය වෙන්නේ ඉතින් දෙයක් තිබිලපයි. ලබු ගෙඩිය ඇතුලේ මොනවා හරි දෙයක් තිබුණොත් තමයි ගල් කැටයක් හරි සෙලවෙන්නේ. ඉතින් ගෙඩිය ඇතුලේ මොකවත් නැත්තම් විමුක්ති ඥානයක් නම් විමුක්ති හිතක් නම් තියෙන මොනවා හෙල්ලෙන්නේ? හැබැයි ඉතින් පුහුදුන් අය පොඩ්ඩක් හොල්ලලා බලන්න ලැහැත්තේ මේ මෙයා හෙල්ලෙනවද කියලා පොඩ්ඩක් කොනිත්තල බලන්න ඕන කියලා. කෙනිත්තුවාම රිදින්න හිතට නෙමෙයිනේ ශරීරයටනේ. එතකොට කියන මේ මහව කොනිත්තක් නැතුව ඉන්නෝ කියලා. ඊට පස්සේ කියයි ආ ඔයාට සක්කාය දිට්ඨිය තියෙනවා. නැත්තම් කොනිත්තරකන් ඉන්න ඕනේ. ඉතින් මේ එහෙම පුළුවන් කමක් නැහැ. පුහුදුන් කෙනෙකුට බෑ මේ ආර්ය ශාවකෙක් එක එක පරීක්ෂණ දාලා හඳුනගන්න. ආර්ය ශාවකෙක් හඳුනගන්න පුළුවන් ආර්ය ශාවකයෙකුට විතරයි. නැත්තර පුහුදුන් කෙනාට අහුවෙන්නේ පුහුදුන් න්‍යායමයි. එහෙම නැත්තර පොතේ යම් යම් කියලා තියෙන ආර්ය ශාවකයන්ගේ ස්වභාවයන් ඒ ස්වභාවය තමන් අනුගත කරගත්ත විදියට තියනවද කියලා බලන්නේ හැමෙනුත් සිදුවන්නේ හානියක්. ඒ නිසා ආර්ය ශ්‍රාවකෙක්ම තමයි තේරුම් ගන්න ඕන, වෙන කිසි කෙනෙකුට තේරුම් ගන්න බෑ. ඉතින් මේ කරුණු පාදක කරගෙන හොඳින් ධර්මය අහන්න, හොඳින් ගවේෂණය කරන්න, ගැඹුරු තැන් විශේෂයෙන්ම නුවණින් පරිශ්‍රණය කරන්න, ඒ තරමට ඔබගේ නුවණ අර චින්තාමය ප්‍රඥාව සිතීම තුළින් ප්‍රඥාව ගොඩනැගෙනවා. ඒ ගොඩනැගීම තුළින් ඔබේ නිදිවර වෙච්ච ස්නායු ක්‍රියාකාරීත්වයන් අවදි වෙලා බුද්ධිය තීක්ෂණ භාවයට පත් වෙනවා. ඒ තීක්ෂණ භාවය තුළින් ඔබට මේ සද්ධර්මය ගවේෂණය කර ගැනීමට, අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා හොඳින් ධර්මයේ ශ්‍රවණය කරන්න, හොඳින් ධර්මයේ පරිශ්‍රණය කරන්න, ඒ පරිශ්‍රණයේ ප්‍රතිඵලයක් හැටියට ඔබට ධර්මයේ ලැබෙනවා. නමුත් ඔබ කිසි දිනක පරිශකයා පමණක් වර්ධනය කරගන්නට එපා. පරිශකයා කියන්නේද මමංකාරයේ තවත් එක් කොටසක් බව මනාව හඳුනගෙන සියල්ල ඉක්ම වූ තරයි සාන්ත බව නිර්වාණය ඇත්තේ යන මූලික සාධකය දර්ශනය කරගෙන පදනම් කරගෙන පරිශ්‍රණය කරන්න, ධම්ම සංකාරයටත් නොවැටි එය සිදු කරන්නට අපි මතක් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.